සුබදායි වැඩදායි නව දේශපාලන සංයෝගයක් ඇති වෙලා තියෙන වෙලාවකයි මේ අයවැය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේ අතුරු අයවැය ජනතාවට සහන රැසක් සමග ඉදිරිපත් වෙන්නේ ජනාධිපතිතුමාගේ මැතිවරණ පොරොන්දු ඉටුවීමක් හැටියට කියන එක අපි කවුරුත් දන්නෝ. කියපු දේ කරන දේ කියන ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක්ගේ ආණ්ඩුවක් ඒ සහන සමග මේ අයවැය ජනතාවාදීව ඉදිරිපත් කර තියෙන්නේ කියන එක මම විශේෂයෙන්ම මතක් කරනවා. මම මතක් වෙනවා ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ අපිට කිව්වේ UNP කිව්වේ ධනපතියන්ගේ පක්ෂයක් කියලා. ජනතාවට සහන දෙනවට වඩා ව්‍යාපාරිකින්ට සහන දෙන පක්ෂයක් හැටියට අපේ පක්ෂය හැඳින්වුවේ. නමුත් මේ අයවැයෙන් තරම් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන ඉතිහාසයේ කිසිම අයවැයක් සහන දීලා තියෙනවද කියන ප්‍රශ්නය අපි හෘද සාක්ෂියට එකඟව ඇසිය යුතු තිබෙනවා.